බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ නමස්කාර වේවා බුදු රුවනට සැමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා දම් සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර තුනුරුවනට සමදා තිසරණ සරණ යමි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්පූර්ණතා පමිත පාරමිතා බලේන විඳන් සියෝ කිල කිලෙස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ තපෙත්වා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දෙන්තේකෝ අකාලිකෝ ඒහි පන්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදේ සම්බෝ විඤ්ඤුහේතේ ධම්මං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්කෙන්තං ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බඨානේසු පතිට්ඨිතං සාරේරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේනි සෙන්නෝව සම්බාරි විජයං අකාන් පන්තෝ සම්බඤ්ඤතං සන්තා වන්දේ සම්බෝධිපාදපං මායාසුතෝ සුගත සංඛිය සිහනාතෝ ජාතක්කනේ සපද සාවභි සංතමිත්වාම් යස්මින් වදීරයි ගිරං වරලුම් බිනිම්හි තංජාසචේතිය මහං සිරසානමාමි යස්මින් නිසංජ වජිරාසන බන්ධනේන ජෙත්වා සවාසන කිලේස බලං මුනින්දෝ සම්බෝධි ඥානමවගම්ම විහාසි සම්මා සම්බෝධිචේතිය මහං සිරසා නමාමි සංකම්පයන්දස සහන්සිය ලෝක ධාතුන් දේසේසියන්ත්‍ර භගවා වර ධම්ම චක්කං වාරාණසී පුර සමීප වනේ මිගානං තන් ධම්ම චේතිය මහං සිරසා නමාමි කත්වාන ලෝක හිත මත්ත හිතං ච නාතෝ ආසීති කෝව උපවත්තන කානනම්හි යස්මින් නිසංජ ගතවාන් නිරුපාදිසේසං නිබ්බාන චේතිය මහං සිරසා නමාමි. සංසාර සාරෝග විනීතනී සං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසිං පනමේ බෙසාසං සංසාබිගං කේවලමෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සිං හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං සසර සැඩසායුර නවතා නිවන් වැද පැතිරන නැති දිරිමත් රන් පතක් ලෙද නිතර දිලෙන තුන් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමේ සඳ සැකකැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවු හැම නසන බව බැමි සුනු විසුනු කරනිති ගුණ පුරන ලත් සැප දමා පරතෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතාසින් සරු මහා සංගන යෝවද තම් පාවරෝ මනුජේසු සක්කෙ මොනි බගවා කත කිංචෝ පාරගතෝ බල විරිය සමන්ගේ තම් සුගතම් සරණත්ත මෝපේමි රාග විරාග මානේජ මාසෝකම් ධම්මම සංකත මම්පාටිකූලම් මදෝරමේමං පගෝනං සොවිබන්තම් ධම්මනිමන් සරණත්තමෝපේමි යත්තච දින්න මාහක් පලමාහෝ චතුසු සුච්චේසෝ පුරේස යෝගේසෝ අට්ඨච පුංගල ධම්ම දස්සාතේ සංගමිමං සරණත්තමුපේමි සෙත් සේරේ දෙන මහං ගුණ මුහුදානං සත්හාට වන බව දුකට වේදානම් තෙත් ගානං දුරු දුර ලන දිනි දානම් සිත සාතෝ සින්නම දිම්මුනි දානං එම පමනින් පැවසෝ මුනි දන සාතෝ මෙම හැම දෙන බලවයි දැක් විය යුතුන් තම තම නන පම නින්දන ගත යුතු මම නම දින් සද හම් පහදාසිතු සිරිමත් බඹ සිරසෙහි පාපිසිනා සැරියුත් මහමුගලන් පිළිවෙලිනාම් පිළිවෙත් සරුමහා සංගගන සොබනාම් මුදුනත් බැඳ නම දිම්බැති පෙමිනාම් චක්කවරං කිත අත්ථ සුපාදෝ ලක්කන මණ්ඩිත ආයත පන්හි චාමර චන්ත විභෝසිත පාදෝ ඒසහි තොයි හැපිසානරසිහෝ සක්ලකුණින් සැදිරත් පැහැපාදේ ලක්ෂන වූ විලුඹින්දිගුපාදේ චාමර සේසත සැඳුන පාදේ ඒ ඔබගේ පිය වූ මුනි දුන්වේ සක්කෙ කුමාර වරෝ සුකුමාලෝ ලක්කන විත්තේත කුන්න සාරීරෝ ලෝකෙහි සාය ගසෝ නරවීරෝ ඒසහි තොයි හැපිතානරසිහෝ සාකිය සියුමෙලි පුත් කුමරුන් වේ ලක්ෂණ යෙන් පිරි පොන් සිරුරක් වේ. ලෝවැඩ සාදනු වස් වැඩියේ වේ. ඒ ඔබගේ පිය වූ මුනි දුන් වේ. පුන්න සසංකනි බොමුක වන්නෝ දේවනාරාන පියෝ නරනාගෝ. මත්ත ගජින්ද වේලාසිත ගාමී ඒ සහිතොයි ඇතිතා නරසිහෝ. පුන් සඳවන් මුවරැස් නැති පායා දෙවුමිනිසුන් පිය සීලිය බෝවා. මත්ගිජි දුන් ගමනින් සැරසෙයා ඒ ඔබගේ පිය වූ බුදු රාජා. කත්තිය සම්භව අංග කුලිනෝ දේව මානුස්ස නමස්සිත පාදෝ. සීල සමාධි පසිද්ධිත චිත්තෝ ඒසහිතොයි ඇසිතා නරසිහෝ. උස්කොල හැත්කොල ලත්නොපතියා දෙවුමිනිසුන් වැඳි පායුගලයා. සීල සමාධිය ලත්සිතවේයා ඒ ඔබගේ පිය වූ බුදු රාජා. ආයත යුන්ත සුසන්තිත නාසෝ ගෝපමුකෝ අභිනීල සුනිත්තෝ. ඉන්දදනු අභිනීල බමුකෝ ඒසහිතොයි ඇසිතා නරසිහෝ. ලක් දික් වටනාසය ලාලිත බේයා නිල් නෙතුහා දෙමෙමින් යුතු වේයා. දේදුනු වන් පැහැයෙන් දිලිසෙයා ඒ ඔබගේ පිය වූ බුදු රාජා. වට සුමට සුසන්තිත ගීවෝ සීහහනු මිග රාජ සරීරෝ. කංචන සුජ්ජාවි උත්තම වන්නෝ ඒ සහිතොයි ඇසිතා නරසිහෝ. යුත්පමණින් සැදිගීවය ඇත්තේ සීහහනුත් සීහ දේහය යුත්තේ. රන් බඳු දුල් සම තුම් තැහැයුත්තේ ඒ ඔබගේ පිය වූ මුනි දුන් වේ. අංජන වන්න සුනිල සුකේසෝ කංචන පට්ඨවි සුන්දලලාටෝ ඕසදි පණ්ඩර සුන්ද සුඋන්නෝ ඒසයි සොයහැසි සානරසිහෝ නිල් සැහැගත් මුදු කෙසන් යුතු වන්නේ රන් පටවන්නලලින් බැබලෙන්නේ සිරිසිරි කෙසන් රොදකින් සැරසෙන්නේ ඒ ඔබගේ පියහූ මුනි ගච්ඡති නීල පාසේ විය ඡන්දෝ තාරංගනා පරිවේටිස රූපෝ සාවක මජ්ජ ගාසෝ සමනින්දෝ ඒසහි තොයි හැසි සානරසිහෝ තාරක රාසියකින් වටලන්නේ නිල් අඹරේ දිසි පුන්සඳ වෙන්නේ ශ්‍රාවකයන් සමගින් වැඩ ඉන්නේ ඒ ඔබගේ පියහූ මුනි දුන් වේ භගවතු අරහං බුද්ද ගුණසේ සම්මේ සන්තම් භවන්තු සුකේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං සම්බුදු ගුණ මහිමෙන් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා භගවතු සම්මා සම්බුද්ද බුද්ද ගුණ තේජේන සම්වේ සන්තම් භවන්තු සුඛේ සන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදුගුණ තේජසෙන් ලෝ ඇසේ සියලු සත්‍යෝ සුවපත් වෙත්වා භගවතු විඤ්ඤාචරණ සම්පන්න බුද්ද ගුණ තේජේන සම්මේ සන්තම් භවන්තු සුඛේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති විද්‍යාචරණ සම්පන්න බුදුගුණ තේජසින් ලෝ ඇසේ සියලු සත්‍යෝ සුවපත් වෙත්වා භගවතු සුගත බුද්ද ගුණ තේජේන සම්මේ සන්තම් භවන්තු සුඛේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතු ලෝකවිදු බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති ලෝකවිදු සම්බුදු ගුණ තේජසින් ලෝකයේ සියලු සත්වෝ සුවපත් වෙත්වා. භගවතු අනුත්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරති බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. භගවතු සත්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානං බුදු ගුණ තේජසින් ලෝයති සීලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතු බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුද්ධ බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති භගවා බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනන්ත වූ බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. බුද්ධෝති ලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං ඛේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නන්ති මයේහං භයං සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං ඛේමං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නන්ති මයිහං භයං සදා සංඝෝති ලෝක සරණං සංඝෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං ඛේමං නන්ති මයිහං භයං සදා යයෝ මුනින්දංස සුබෝධි මූලේ අහෝසි මාරංස පරාජයෝහි උංගෝස යුන් දේව ගණාපසන්නා ඒතේන සංචේන ජයන්සු මයිහං සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදාං සචින්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං දුක්ඛම් පඤ්ඤං ච නින්දුක්ඛං භයං පඤ්ඤං ච නිබ්බයං සෝකම් පඤ්ඤං ච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා